Buddhaṃ Buddhaṃ Buddhaṃ Vande Dhammaṃ Dhammaṃ Dhammaṃ Vande Sanghaṃ Sanghaṃ Sanghaṃ Vande Buddhaṃ Dhammaṃ Sanghaṃ Vande Buddho sarana veva Sadaham sarana veva Sangha sarana veva Metun saranin jayama veva Homage to the Supreme Buddha, homage to the Dhamma, homage to the Mahasangha, homage to the Triple Gem. Sampurita pamita paramita balena Vindhansiyo kile kile se Samoha jalaṃ Teneva landa arahaṃ Araho tinamaṃ Vandāmi Buddha mamalaṃ Hadaye tapetvā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Homage to the Exalted One, the Worthy One, the Supremely Enlightened One. Three Refuge, Tisarana. Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Duti anti buddhaṃ saraṇaṃ gacchāmi Duti anti dhammaṃ saraṇaṃ gacchāmi Duti anti saṅghaṃ saraṇaṃ gacchāmi A second time, I go to the Buddha for refuge. A second time, I go to the Dhamma for refuge. A second time, I go to the Sangha for refuge. Tati amti buddhaṃ saraṇaṃ gacchāmi Tati amti dhammaṃ saraṇaṃ gacchāmi Tati amti saṅghaṃ saraṇaṃ gacchāmi At that time, I go to the Buddha for refuge. At that time, I go to the Dhamma for refuge. At that time, I got the Sangha for refuge. Five precepts, Panchasila. Panati pata veramane sikha padang samadhyami. I undertake the training tool to abstain from taking life. Adinnahadana veramane sikkhapadam samadhyami. I undertake the training tool to abstain from stealing. Kamesu micchachara veramane sikkhapadam samadhyami. I undertake the training tool to abstain from sexual misconduct. Musavada veramane sikkhapadam samadhyami. I undertake the training tool to abstain from false speech. Sura meraya majya phama dattana veramane sikkhapadam samadhyami. I undertake the training tool to abstain from intoxicating drinks and drugs causing heedlessness. Buddha Vandana. Iti piso bhagava araham sammā sambuddho vinyā charana sampanno sugato lokavidu anuttaro purisa dhamma sārati sattā deva manussānam buddho bhagavāti. Such indeed the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and virtue, well gone, knower of the world, incomparable trainer of persons to be tamed, the teacher of gods and men, enlightened and exalted. Namami Buddham Gunasagarantam Santha Sadahuntu Sukhiya Vera Khayo Jinguncho Sakalo Dugando Gacchante sambe maranam ahanche. Dhamma Vandana. Homage to the Buddha's teachings. Svakkhato bhagavata dhammo sandente ko akaliko ehi panseko opanayiko panchantang vedetambo vinyuhiti. The Dhamma is well expounded by the Blessed One, directly visible, immediately effective, calling one to come and see, leading onwards, and to be personally realized by the wise. Namami dhammam sugatena desitam සන්තා සදා හොන්තු සුඛේ අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්තේ සම්බේ මරණං අහංච සංඝ වන්දනා homage to the Buddha's noble disciples. Supatipanno bhagavato savaka sangho Ujjupatipanno bhagavato savaka sangho Nyayapatipanno bhagavato savaka sangho Sāmīthi patipanno bhagavato sāvaka saṅgho Yadidan chantāri purisa yugāni Atta purisa pungalā Esa bhagavato sāvaka saṅgho Āhuneyo pāhuneyo dakkeneyo anjali karaniyo Anuntaram puñyakkhyantam ලෝකං සාති The Sangha of the Blessed One's Disciples is practicing well. The order of the Blessed One's Disciples is practicing rightly. The order of the Blessed One's Disciples is practicing the true way. The order of the Blessed One's Disciples is practicing properly, that is, the four pairs of persons, the eight kinds of individuals, this Sangha of the Blessed One's disciples is worthy of gifts, worthy of hospitality, worthy of offerings, worthy of reverential salutation, the supreme field of merit for the world. නමාමි සංඝං මුනි රාජ ශාවකං සද්ධා සදා හොන්තු සුඛේ අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච Homage to the holy places in India. Māyāsuto sugata sākkiya sihanātho ජාතක්කනෙ සපද සාවබේ සංකමිත්වා යස්මින් උදේරයි ගිරං වරලුම් බිනිම්හි තන්දජාත චේතිය මහං Sirasanamami I worship the place where the Siddhartha prince was born in Lumbini Salapa. Yasmin nisanje vajirasana bandhanena ජෙත්වා සවාසන කෙලෙස බලං මුනින්දෝ සම්බෝධි ඥාන මව ධම්ම විහාසෙ සම්මා සම්බෝධි චේතය මහං සිරසා නමාමි. I worship the place where the Siddhartha Prince attained the supreme bliss of Nibbana in Bodh Gaya in India. Saṅkhaṁta yandasa sahaṁ siyaloka dhātuṁ දේසේ යන්ත්‍ර භගවා වර ධම්ම චක්කං බාරාණසී පුර සමීප වනේ මිගානං තන් ධම්ම චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha preached his first sermon in Varanasi in India. Kattvāna loka hita manta hitañca nātho ආසීතිකො උපවත්තන කානනම් හි යස්මින් නිසංජගතවා නිරුපාදේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha passed away in Upavattana Sala Park at the age of 80. Chatta Manavaka Gata Yo vade saṁ pavero manu jesu Sakya muni bhagavā kata kincho Pāragato bala viriya samange Taṃ soga taṃ saranatthamo pemi. Who born among men is best of who talk? The sage of the Sakyas, the blessed one, who did what had to be done, who has gone beyond all with his strongest effort, to the welcome one take my refuge. Ranga viranga mane jama sokan dhamma me sankate mappati kulang Madhurami maṁ pagunaṁ suvibhantaṁ Dhammami maṁ saranatthaṁ upemi. The teaching, unconditioned, most agreeable, leading to the fading away of desire, to stillness and freedom of despair, sweet and subtile and well proclaimed, to this teaching take my refuge. Yatnta ca dinna mahapphala maho චතෝසු සෝචේසෝ පොරේස යෝගේසෝ අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමි මං සරණත්ත මුපේමි. We are the gift given, reaps great benefit as they say, to the four pairs of purest beings, and to the eight types of people who see the truth clearly. To this community, take my refuge. සංසාර සාරෝග විනීතනේ සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසිමුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාසගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසයුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවිරකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බෙමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත netin yomana vadinem nitipatha pin saru mahasangana. Setin sere dena maha guna muhudanam satthata vana bhava dukkata vedanam tithgana duru dure lana dine danam සිත සතෝ සින් නම දිම් මුනි දානම් එම පමනින් පැවසෝ මුනි දන තතු මෙම හැම දෙන බල වයි දැක් විය යුතු තම තම නැන පමණින් දැන ගත යුතු මම නම දෙම් සදහම් පහදාසිතු සිරිමත් බඹසිර සෙහි පාපිසිනා සරයොත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහ සංගන සොබනා මුදුනත් බැඳ නම දිම් බැති පෙමිනා බුදුගුණ මෛත්‍රිය භගවතුන් අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා. By the power of the quality of the Supreme Buddha, Arahant, worthy, may all beings in the universe be well, happy and peaceful. Bhagavato Sammā sambuddha buddha guna te jena Sambe santhāṁ bhavantu sukhe tantāṁ. By the power of the quality of the Supreme Buddha, සම්මා සම්බුද්ධ, self-awakened, may all beings in the world be well, happy and peaceful. Bhagavato vidyācharana sampanna buddha guna tejena Sambe santhāṁ bhavantu sukhe tantāṁ. By the power of the quality of the Supreme Buddha, vijyācharana sampanna, endowed with knowledge and virtue, may all beings in the world be well, happy and peaceful. Bhagavato sugata buddha guna tejena

සම්බේ සන්තාම් භවන්තු සුකේ තන්තා. By the power of the quality of the Supreme Buddha, may all beings in the world be well, happy and peaceful. Sambe santa bhavanto sukhe tanta. Sambe santa bhavanto sukhe tanta. Sambe santa bhavanto sukhe tanta. May all beings in the world be well, happy and peaceful. Narasimha Gatha. Chakkavaraṁ kete ratnta supādo lakkana mandita āyata panhi. Chāmara chanta vibhūṣita pādo esa hituiha pitā Narasīho. Saklakunin sadhi ratnta pādhe lakshana o vilumbinde gopade. Chamara se sata sanduna pade e obage piya o muni dunve. His red sacred feet are marked with excellent wheels. His long heels are decked with marks. His feet are adorned with the chovi and parasol. Thus is your father, Lion of Men. Sakya kumara varo sukumalo lakkana vintite punna sariro. Lokahitaya gato naraviro esa hituiha pitā Narasīho. Sākiya siumeli put kumarunve lakshana yen piri pun siro rakve. Loved sadhanu vasvediyeve e obge piya o muni dunve. Dedicated and noble Sakya prince, his body is full of marks, a hero among men, intent on the welfare of the world. Thus is your father, Lion of Men. Punna සසංඛ නිභෝ මුකවන්නෝ දේව නාරාණ පියෝ නරනාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමි ඒසහි තොයිහ පිතානරසිහෝ පුන්සඳ වන්මුව රැස්න් ඇතිපායා දෙව්මිනිසුන් පියසිලිය බෝවා මත්ගිජිදුන් ගමනින් සැරසේයා ඒ ඔබගේ පිය වූ බුදුරාජා. Like the full moon is his face, dear and gods and men. He is like an elephant among men. His gait graceful as an elephant of noble breed. Thus is your father, Lion of Men. Kattiya sambhava anga kulino deva manusana masita pado. සීල සමාධි පාසෙන්ටෙත චින්තෝ ඒසහි තොයි හැපිතානරසිහෝ උස්කොල කැත්කොල ලත්න් උපතේයා දෙවුමිනිසුන් වැනි පායුගලයා සීල සමාධිය ලත්සිත වේයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. Of noble lineage sprung from the warrior caste, his feet honored by gods and men, his mind is well established in morality and concentration. Thus is your father, Lion of Men. Ayata yutta so santeta nato ගෝපමුඛෝ අභිනීල සුනෙත්තෝ ඉන්දධනු අභිනීල බමුඛෝ ඒසහි තොයිහ පිතානරසිහෝ දික්වටනාසය ලාලිත වේයා නිල් නෙතු හා දෙබැමින් යුතු වේයා දේදොනුවන් පැහැයෙන් දිලිසේයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. Long and prominent is his well-formed nose, like a hare. His eyes are extremely blue, like a rainbow are his deep blue eyebrows. That is your father, Lion of Men. Vatnta so matnta so santita givo සීහ හනෝ මිග රාජ සරීරෝ කංචන සුංචාවියොත්තම වන්නෝ ඒස හේතුයි හැපිතානරසිහෝ යුත් පමණින් සැදිගීවය ඇත්තේ සිහහනුත් සිහදේහය යුත්තේ රන්බඳු දුල් සමතුම් පැහැයුත්තේ ඒ ඔබගේ පිය වූ මුනි දුන්වේ. Round and smooth is his well-formed neck. His jaw like that of a lion. His body like the skin of beads. His beautiful skin of bright golden color. Thus is your father, Lion of Men. Sinindha so gambhira manjo so goso hingole bandho so ratnta so jivho වේසති වේසති සේත සුදන්තෝ ඒස හේතුයි හැපිතානරසිහෝ තුම්මන රම්හඬකින් යුතුවන්නේ රත්තැහැගත් දිව උත්තම වන්නේ විසසකි විසසකි දත් යුතුවන්නේ ඒ ඔබගේ පිය ඕ මුනි දුන්වේ. Soft and deep is his sweet voice, his tongue red as vermilion, his white teeth are 20 in each row. Thus is your father, Lion of Men. Anjana vanna sunila sukeso කංචන පට්ට විසුන්ද ලලාටෝ ඕසදි පණ්ඩර සුන්ද සුඋන්නෝ ඒසහිතුයි හැපිතානරසිහෝ නිල් පැහැගත් මුදු කෙස් යුතුවන්නේ රන් පාට වන්නලලින් බැබලෙන්නේ සිරිපිරි කෙස් රොදකින් සැරසෙන්නේ ඒ ඔබගේ පිය ඕ මුනි දුන්වේ. Like the color of calerium is his deep blue hair. Like a polished golden plate his forehead. White as the morning star his beautiful foot. Thus is your father, Lion of Men. Gacchati nila pate viya chando taragana parivetita rupo savaka Manjagato samanindo Esa hito iha pithanarasiho Taraka rasiya kinvatalanne Nil ambare desi punsanda venne Sravakayan samagin veda inne E obage piye o muni dunve Just as the moon crosses the sky surrounded by a multitude of stars, the Lord of monks is accompanied by his disciples. Thus is your father, Lion of Men. Pipipiyum vanayak lesintun lobi pulmane nandana අතිමහත් ගුණයෙන් උතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලිලෝ සතුන් වෙත අමනිවන් සුව කැන්දනා බැපි කුසුම් අතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා සුගති දුන් හද උල්පතේ මෙත් සීලසින් කල සාගෙනා ලෝවි දුන් මුවපියු මගින් අමදිය කඳක් සේවැහුණා පාපයෙන් මුදවා සතුන් දුක් වේදනා සංසිඳුවනා ඒ අමා සදහම් ගඟේ කිමිදී කරන්නේ මේ වන්දනා නොමතලා මල්ගෙන යමින් රොන් බිඟුරලක්සේ හැසිරෙනා සිත් සතන් නොපෙලා දනන්ගේ ගම්දනව්වල වඩිමිනා මුනිතුමන් දෙසු මග යමින් සදහම් තැනින් සෙත් නහවනා අති උතුම් මහ සඟරුවන් බැතියෙන් කරන්නේ මේ වන්දනා ජයමංගල ගාථා බාවුන් සහන්ස මබේනෙම් මිත සායුදන්තන් ගිරිමේ කලං උදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විදේනා ජිතවා මුනිම්දෝ තං තේජසාම් භවතු තේ ජය මංගලානි When Mara, seated atop his fierce elephant, Girimekhala, surrounded by troops, created 1,000 weaponed arms, the Lord of Sages conquered him by his generosity. By this power, may joyous victory be yours. මාරාතිරේක මබියොජ්ජිත සම්බරත්තිං ගෝරම් පනාලවක මක්ක මතන්ද යක්කං කන්ති සොදන්ත විදේනා ජෙතවා මුනින්දෝ තං තේජසාම් භවතුතේ ජය මංගලානි. When the fierce demon Alvaka, more violent than Mara, fought all night, the Lord of Sales conquered him with patience and self-control. By this power, may joyous victory be yours. Nala giring gaje varang atimatta bhutang davak ge chakka masaniva sudarunantang. Mentham bhoseka vidhena jetava munindo tan tejasam bhavato te jaya mangalani. As the elephant Nalagiri, like a terrible forest fire, or thunderbolt, came at him intoxicated, the Lord of Sales conquered him with loving kindness. By this power, may joyous victory be yours. Ukhenta kanga mate hat සොදාරුනන්තං ධාවන්තියෝ ජනපතං ගොලිමාලවන්තං ඉන්දිබේසංකත මනෝ ජෙතවා මුනින්දෝ තං තේජසාම් භවතුතේ ජය මංගලානි. When the terrible fearsome murderer Angulimala pursued him, the Lord of Sales conquered him with psychic powers. By this power, may joyous victory be yours. Kattvāna khaṇṭa mudaraṁ ඉව ගම්බේනියා චින්චාය දුන්ට වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විදේනා ජෙතවා මුනින්දෝ තං තේජසාම් භවතුතේ ජය මංගලානි. When Chincha with a block around her belt, appearing pregnant, tried to defame him in public, The Lord of Sales confided her with calmness and gentleness. By this power, may joyous victory be yours. Satchaṃ vihāya mate saccaka vādaketum vādābhiropitamanaṃ asi andabhūtaṃ paññāpadīpajalito jitavā munindo tante jasā bhavato te jaya mangalāni. When the renowned debater Satchaka, deviating from the truth, blindly entered into debate, the Lord of Sages conquered him with the lighted lamp of wisdom. By this power, may joyous victory be yours. Nandopanandabhujagam vibodham mahindim puntena tera bhujagena dhamapayanto indopadesa videna jetava munindo tante jasam bhavato te jaya mangalani. The dragon Nandopananda was intelligent and powerful, but through his psychic advice to his disciple, the Arahant elder, the Lord of Sales confided him. By this power, may joyous victory be yours. Dunga dinte bojagena sudante hatthaṃ brahmaṃ visuddhi jyotimindhi bhakābhidānaṃ jñānāgadena videna jitavā munindo tante jasā bhavato te jaya mangalāni. When Brahma Bhaka, radiant, pure, and powerful, was bitten by the snake of wrong view, the Lord of Sales confided him with his medicine of wisdom. By this power, may joyous victory be yours. Etāpi buddha jaya mangala atta gātā yo vāca ko dina dine sarate matandi හිත්වානනේක බිවිධානි චුපන්දවානි මොක්කං සුකං අධිගමෙය නරෝ සපඤ්ඤෝ. The person who earnestly memorizes and recites daily these 8 verses of the Buddha's joyous victories will overcome many types of misfortune and will attain freedom and happiness. Buddho tiloka sarano Buddho suriyo tamo nudo evantam saranam kemam Buddho me saranam varam gacchami saranam anyam නත්ති මයිහං භයං සදා ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ Dhammo suriyo tamo nudo evantam saranam kemam Dhammo me saranam varam gacchami saranam dhammam නත්ති මයිහං භයං සදා සංඝෝති ලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝ නුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා ජයෝ මුනින්දං සස්සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උංගෝස යුන්දේව ගනාපසන්නා ඒතේන සංචේන ජයන්සුතුයිහං. දුක්ඛම් පන්තාච නිද්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. May all beings be well, happy and peaceful.